ඉන්දයානු ්‍යස්ථාව ප්‍රතිපාදිනයක් තියෙනවා පාර්ලිමෙන්න්දය සම්මතු වන ශ්‍රේෂ්ඨාධිකරණයට වැරදි කියලා ඔප්පුකරොත් කැන්සල් කරන පුල ජුනිශල් ගන්නේ පාර්ලිමෙන්න්දය පනද සම්මත වනත් පසුව මේක මතුකරොත් ශ්‍රේෂ්ඨාධිකරණය හවල් මේ පනද වැරදි විදිට මේ සම්මත කරලා තියෙන කියලා ශ්‍රේෂ්ඨාධිකරණ බලය තියෙනක වෙනස් නැත්තම් කියලා පාර්ලිමෙන්න්දුර ආපහු කරගෙන වෙනස් කරනවා පේ එහෙම විදිහට නෑ දැන් ඒ හන්ද අලුත් ආනුරුව ව්‍යස්ථාව හදනකොට අපි දානවා අර ජුඩිෂල් රිව් කියන්නේ අධිකරණ සමාලෝචනයකට ඉඩකට සවා ගන්නවා.